නයිදං අත්තකතං බිම්බං නයිදං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති. සද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේට පහළ වෙනවා කියන කාරණේ පරම දුර්ලභ එකක්. මේක සුලභව සිද්ධ වෙන දෙයක් නෙමෙයි. බුදු කෙනෙක් බලෝකේට පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. කල්ප 91කට බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙන්නේ 7 9යි. කල්ප කීයකටද? කල්ප 91කට. මේන් කල්ප 91කට කලින් පහළ වුණා කියලා වදාලා විපස්සී බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේ පහළ වුණායින් පස්සේ කල්ප 60ක් බුදු කෙනෙක් නැහැ. කල්ප කීයක්ද? කල්ප 60ක් යනකම් ආයේ බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. කල්ප 60ක් යනකම් බුදු කෙනෙක් පහළ වුණේ නැහැ කියන්නේ පින්වත්නි, ඒ කාලය තුල උවමනාව තිබුණත් උවමනාව නැතත් කිසියම් ලෝක සත්‍යයකට සසර දුකෙන් නිදහස් වීමක් නම් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සොයං භූ ඥානෙන් මේ ධර්මය අවබෝධ කරන්නේ දෙන්නයි. මොන ඥානෙන්ද? සොයං භූ ඥානෙන්. ඒ කියන්නේ තමා විසින්ම උපදවාගත්තු ප්‍රඥාවකින් මේ සසර දුකින් නිදහස් වෙන මාර්ගය හොයාගන්නේ දෙන්නයි. ඒ තමයි එක්කෝ පසේ බුදුරජාණන් වහන්සේ නමක්, එහෙම නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. පසේ බුදුරජාණන් වහන්සේලා ධර්මය අවබෝධ කළාට කවදාකවත් ශාසනයක් පිහිටුවන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ධර්මයේ තව කෙනෙකුට කියලා දෙන්නේ නැහැ. සුත්ත ගෙය්‍ය වෙය්‍යා කරන ගාථා උදාන ඉති උත්තකාදී වේදල් අබ්බූත ධම්මාදී මේ නවාංග ශාස්ත්‍රූ ශාසනය ලෝකයේ පහළ වෙන්නේ නැහැ. උන්නාන්සේලා ධර්මය අවබෝධ කරගත්තා, ඒ ධර්මය දැකගත්තා, සසරින් එතර වුණා එපමණයි. අපි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම, අන්නේ එවන් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පමණයි ශාසනයක් පිහිටුවන්නේ. සසර දුකින් නිදහස් වෙන මාර්ගයක් පෙන්වලා දෙන්නේ. එතකොට කල්ප 60කට ආයි සසරෙන් එතර වෙනවා කියන එක සිද්ධ වුණේ නෑ ඒ කාලේ. ඊට පස්සේ පහළ වුණා කල්පයක්, ඒකේ පහළ වුණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනම. හැබැයි එක විට නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මතාවයක් හැටියට ධම්මතා, ධම්ම නියාමතා, ධම්මටිතිතා, ඒ දේවල් වෙනස් වෙන්නේ නැහැ. ධර්මතාවයක් හැටියට බුදුවරු සම්මා සම්බු බුදුවරු දෙදෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනම එක විට කවදාක පහළ වෙන්නේ නැහැ. එතකොට කල්ප 60කට පස්සේ සිකී වෙස්සබූ කියන බුදුරජාණන් වහන්සේලා පහළ වුණා. ඊට පස්සේ ආය කල්ප 30ක් බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. කල්පයක් කියන්නේ පින්ගන්නේ මේ චූටි කාලයක් නෙමේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ 70ක්ම 7ක් දිග, 70ක්ම 7ක් පළල, 70ක්ම 7ක් උස මහා ගල් පර්වතයක් තියෙනවා කියන. සයිස් එක කොච්චරද? 70ක්ම 7ක් උසයි, හතක් පළලයි හතක් දිගයි. මේ පර්වතය කෙනෙක් අවුරුදු 100කට වතාවක් ඇවිල්ලා සීනිදු සේදයකින් පිහිදානවා කියනවා. මොකකින්ද පිහිදාන්නේ? සීනිදු සේදයකින්. ඒ පිහිදාද්දී එකරුණ මුල් කරගෙන පමණක්. කොයි කරුණ මුල් කරගෙනද? සිනිදු සේදයෙන් පිස දැමීම මුල් කරගෙන පමණක්. මේක වැස්සෙන් අවුවෙන් දිරන ගලක් නෙමෙයි. ඔය ගල ඉතිරි නැතිව ගෙවිලා ඉවර වෙන්නේ. හැමදාම් පිහිටනවාද? ඒත් නෑ. අවුරුදු 100කට එක වතාවයි. ඔය ගල ඉතිරි නැතිව නොපෙනී යන්නම ගෙවෙන්න කොච්චර කල් යනවද? ඒ තරම් ඉක්මනට කල්පයක් ගෙවෙන්නේ නැහැ කියලා වදාලා. එතකොට සුළුපටු කාලයක්ද? සුළුපටු කාලයක් නෙමේ. එවන් වූ කල්ප 60ක් අර වෙලාවේ ශුන්‍යයි. සීකී වෙස්සබු බුදුරජාණන් වහන්සේලා පහළ වුණායි පස්සේ එවන් වූ කල්ප 30ක් බුදු කෙනෙක් ශුන්‍යයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට පහළ වෙච්ච කල්පය තමයි මේ මහා භද්‍ර කල්පය. අපේ වාසනාවට බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වෙලා තියෙනවා ලෝක සත්‍යයේ වාසනාවට. නමුත් අපිට තාම වාසනාව උදා වෙලා නැහැ. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම. නමුත් අපි තාම සසරේම තමයි. මේක පින්වන්නේ මේ සසරෙන් එතර වෙන කාරණේ කියලා දෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා. අම්මා තාත්තට සලකන්න කියලා කියන්න බුදු කෙනෙක් ඕනේද? නෑනේ. දැන් මේ තියෙන්නේ මේ මදර්ස් ඩේ, ෆාදර්ස් ඩේ කියලා නේද? දිනේකුත් වෙන් කරලා තියෙන්නේ මොකටද? එදාටවත් ගිහිල්ලා සලකන්නේ නැනේ නේද? අම්මා තාත්තට සලකන්න කියලා දෙන්න බුදු කෙනෙක් එන්න ඕනේ, පහළ වෙන්න ඕනේ නෑ පින්වත්නි. එදිනෙදා ජීවිතය ගත කරගෙන මේ පවුල් සංස්ථාව ගෙනියන්න කියලා දෙන්න බුදු කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක වැරදි කියලා දන්නේ හින්දානේ ඔය ගොඩක් නීති රීති තියෙන්නේ. පවුල් සංස්ථාව රකින්න. එහෙම තියනවා නේද? ඒක තමයි. හොරකම් කරන්න එපා, අනුන්ට කරදර කරන්න එපා කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ පින්වන්නේ. කාලා බීලා ඇඳලා ඉන්න ඕන හැටි කියලා දෙන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ ලෝක සත්‍යය නොදන්න නිවන් මඟ කියලා දෙන්න. මොකක් කියලා දෙන්නද? නිවන් මඟ කියලා දෙන්න. හැබැයි මේ නිවන් මඟ කියන එක හැමෝම අවබෝධ කරන එකක් නෙමෙයි. දෙන්නද? මේක හැමෝම අවබෝධ කරන එකකුත් නෙමෙයි. හැබැයි බුද්ධ ශ්‍රාවකීන්ගේ යුතුකම් මොකද්ද? හැමෝම අවබෝධ නොකළා වුණත් යුතුකම් මොකද්ද? ඒ දහම බුදුරජාණන් වහන්සේ සාරා සංඛ කල්පයක් පිරුන්දම් පුරලා ඇස්තිස් මස්ලේ දන් දීලා නොවිඳිනා දුක් විඳලා මේ ජීවිතේදිත් සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා අවබෝධ කරපු ඒ ධර්මය ලෝක සත්‍යයට කියලා දෙන එක තමයි ශ්‍රාවකින්ගේ යුතුකම. එහෙම නැතුව වෙන දෙයක් කියලා දෙන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මෙන්න මෙහෙම මාර්ගයක් තියෙනවා මේකෙන් එතර වෙන්න කියලා. එතකොට ප්‍රඥාව තියෙන, උවමනාව තියෙන දෙව් මිනිස් සත්වයා ඇවිල්ලා ඒ ධර්මයේ ආදරයෙන් වැළඳගෙන සිද්ධිලා පුරුදු කළා සසර දුකින් එතර වුණා. හැබැයි ඒකෙන් එතර වෙන්නේ හැමෝම නෙමෙයි, ටික දිනයි. බුදුරජාණන් වහන්සේකෙන් දවසක් ඇවිල්ලා බ්‍රාහ්මණයෙක් අහනවා, ස්වාමීනි ගෞතමයන් වහන්සේ, දැන් ඔබ වහන්සේ ඔය දැන් එතර වෙන ධර්මයක් කියනවනේ, එතකොට මුළු ලෝකෙම නිවන් දකින්නවද, භාගයන් නිවන් දකින්නවද, කොච්චරක් නිවන් දකින්නවද කියලා හෙව්වා. දැනුත් අහනවනේ සමහරව, ඔක්කොම නිවන් දැක්කොත් මොකද වෙන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ උත්තර දෙන්න ගියේ නැහැ, නිස්සද්දෝ වැඩ හිටියා. ළඟ හිටියා ආනන්ද ස්වාමීන් වහන්සේ. මොකද භාග්‍යතුන් වහන්සේ දන්නවා මෙයා මේ එන්නේ මොකටද කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා, බ්‍රාහ්මණයේ ඕක අහනවා නම් අහන්න ඕන ওই විදිහට නෙමෙයි කිව්වා. තථාගතවරු ওই වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ කිව්වා. අහනවා නම් අහන්න කිව්වා. ස්වාමීනි ගෞතමයන් වහන්සේ, මේ ලෝකයේ කෙනෙක් මේ සසර දුකින් එතර වෙනවා නම් එතර වෙන්නේ කුමන කාරණාවක් මත පිහිටලාද කියලා. තේන්නද? කලින් අහපු ප්‍රශ්නේ අහන්න කියපු ප්‍රශ්නේ වෙනස. කලින් ඇහුවේ මොකද්ද? ඔක්කොම නිවන් දකින්නවද, භාග්‍යයන් නිවන් දකින්නවද, කාලක් එතර වෙනවද කියලා. භාග්‍යතුන් වහන්සේ නිස්සද්දෝ ඉඳෙද්දී අර විදිහට ප්‍රශ්නේ අහන්න ඉගෙනුවා. කවුද? ආනන්ද ස්වාමීන් වහන්සේ. ආන් එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා, මේ ලෝකේ යම් කෙනෙක් මේ සසරෙන් එතර වෙනවා නම් මාර්ග දෙකක් නැහැ. එක මාර්ගයයි. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එක තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. එතකොට පින්ගන්නේ මේ ගමන, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. මේක හැබැයි අමාරු එකක්. හැබැයි අපි ඒකාන්තයෙන්ම කළ යුතු දෙයක්. ඒක නොකරන සත්වයාට සසරේ ඉපදීපදී මෙරි මෙරි ඉපදීපදී මෙරි මෙරි ගොඩාක් කල් යන්න වෙනවා. ඒක යම් පමණකට වඩනවාද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, දුරක්කාත සාසනයක. දුරක්කාත කියන්නේ දැන් අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ ස්වක්කාතයි. ස්වක්කාතෝ භගවතා ධම්මෝ කියනවා නේද? ස්වක්කාතයි කියන්නේ ස අක්කහතයි. මනා කොට දේශනා කළා තියෙනවා. දුරක්කාතයි කියන්නේ මනා කොට දේශනා කළා නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දුරක්කාත ධර්මයක, මනාකොට දේශනා නොකරපු ධර්මයක සමහර අය හික්මෙනවා, හිනා වෙවි. දැන් අපි දැකලා තියෙනවා ඉරිදට ලස්සන්ට ඇඳලා හිනා වෙවි ගිහිල්ලා ගීතිකා කියලා අහසට අත් දෙක උසගෙන යාතිකා කළා එනවා. දුකසේද කරන්නේ? නෑ, බොහොම සැපසේ සතුටින් කරන්නේ. හැබැයි ඒ දහම දුරක්කාතයි නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හිනා වෙවි හික්මුණත් පළක් නැහැ කියනවා. හැබැයි සමහර ධර්මයන් තියෙනවා, සමහර ශාසන තියෙනවා හිනා වෙවි හික්මෙන්න බෑ. ඒකේ බොහෝම දුකසේ හික්මෙන්න තියෙන්නේ. එහෙ තමයි දැන් ඔය ඉන්දියාවේ තියෙනවා තපස් කරනවා. හිතාගෙන ඉන්නවා මේ ශරීරයට දුක් දුන්නයි පස්සේ මේ තමන් කරපු පව් ගෙවිලා ඉවර වෙනවා. එතකොට තමන්ට විමුක්තිය සැලසෙනවා, තමන් නිදහස් වෙනවා කියලා. මහා ගිනි යහුවේ ගල්තලා උඩ ඉඳගෙන ඇඟ වටේ ගිනි ගොඩවල් ගහගෙන ගිනි තපිනවා. සීතලෙද නෑ, මහා ගිනි යහුවේ. සැපසේද කරන්නේ දුකසේද? දුකසේ. අවුරුදු ගණන් ඔංචිල්ලාවක් වගේ චූටි එකක් හදාගෙන කකුලක් ඒක උඩ තියාගෙන වෙලා තනි කකුලෙන් ඉන්නවා. සමහරු ඉන්න එහෙම කකුල තියාගෙන ඉඳලා සමහරු ඉන්නේ මේ මං දැකලා තියෙනවා එහෙම අය. සමහරු අය ඉන්නේ මේ අර ටී අකුර වගේ පොල්ලක් තියෙනවා ළඟ, ඒක තියලා වෙලා අර උඩ තියෙන හරහට තියෙන ලී කෑල්ල උඩ කකුල තියන් ඉන්නවා. එහෙම තියන් ඉඳලා ඒ කකුල කෙට්ටු වෙලා ඇට ගහලා දැන් ඒ ස්නායු මැරිලා මේ හොඳට ඇවිදින්න පුළුවන් අය. දැන් ඊට පස්සේ කිහිලි කරුවක් අරගෙන කකුල අද්ද තමයි යන්න තියෙන්නේ. ඒත් අර කකුල බිම තියන්නේ නැහැ. ඇයි ඒ? එයා හිතන් ඉන්නේ එයාගේ විමුක්ති මාර්ගය එක කියලා. නමුත් ඒ හැම කෙනාම හික්මෙන්නේ දුකසේ, සසරෙන් එතර වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වන්නේ මේ ධර්මයේ, මේ සෝක්කාත ධර්මයේ නුඹට හිනා වෙවි හික්මෙන්න බැහැිනම්. මානෙනි මේ සෝක්කාත සාසනය තුල අඬ හික්මෙන්න කීවා. හේතුව මොකද්ද? ඵල සහිතයි. ඵල රහිත නෑ. මේ සාසනයේ ඵල සහිතයි. හැබැයි මේක හිතන තරම් ලේසි නෑ. පින මත මේකේ ලේසි අමාරු බව තීරණය වෙනවා. යමෙකුට පින් ගොඩාක් තියෙනවා නම් එයා මේ සසරෙන් සුවසේ එතර වෙනවා, ධර්මයේ ඉක්මනට වැටෙනවා. මේකේ පින මත මේක වෙනස් වෙනවා. හැබැයි පින මත මේක වෙනස් වුණාට පින තිබුණත් කුසල් වැඩුවේ නැත්තම්, මාර්ගය පුරුදු කරේ නැත්තම් මේකෙන් එතර වෙන්න හම්බෙන්නේ නෑ. කුසල් වඩන්න ඕන. දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී දැක්ක මේ ලිච්ඡවි කුමාරවරු යුද්ධයට පුරුදු වෙනවා. මොකට පුරුදු වෙනවද? යුද්ධයට පුරුදු වෙනවා. මේ ලිච්ඡවි කුමාරවරු යුද්ධයට පුරුදු වෙනවා දැක්කාම මේ දැක්කේ මොකද්ද? ඈත ලක්ෂයක් තියලා, ඉලක්කයක් තියලා ඈත ඉඳලා ඊතලෙන් ඒ ඉලක්කයට හරියටම විදිනවා. තක්කිට විදිනවා. දැකලා මෙයාට හරි පුදුමේ තුනා. ආනන්ද ස්වාමීන් වහන්සේට මෙච්චර දක්ෂ විදිහට මේක පුරුදු වෙන්න පුළුවන්ද කියලා. මේක ගැන පුදුම හිතුන නිසා භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා කීවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මෙන්න මෙහෙම එකක් දැක්කා කීවා. මොකද්ද? මේ ලිච්ඡවි කුමාරවරු යුද්ධයට පුරුදු වෙනවා, ඈත ඉලක්කයක් තියලා ඈත ඉඳලා විදිනවා කීවා. භාග්‍යතුන් වහන්සේ අහනවා, ආනන්ද ඕකද අමාරු? අස්ව ලෝමයක් 100ට පළලා. කීයටද? 100ට. මොකද්ද? අස්වලෝමයක්. අස්වලෝමයක් 100ට පළලා ඒ 100ට එකක් ඈත තියලා තව එකකින් විදින එකද අමාරු කියලා ඇහුවා. තේන්නද හපු එක? ඉතින් බාහනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනි අරක මොකද්ද කියලා ඇහුවා. අර ඊතලෙන් විදින එක මොකද්ද කියලා ඇහුවා. මේ අස්සලෝමෙ 100ට බෙදලා ඉවරල පළලා එහින් එකකින් එකකට විදින එක අමාරුයි කීවා. ආනන්ද ඊට වැඩි අමාරුයි කීවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා කියන එක. දෙන්නද? හැබැයි ආනන්ද මම දේශනා කරලා තියෙනවා මාර්ගයක්. මොකද්ද මාර්ගයක්? නිකං ඒකම අවබෝධ කරනවා කියන එක සෑහෙන අමාරුයි. හැබැයි ආනන්ද මම මාර්ගය දේශනා කළා. ඒ හින්දා ආනන්ද සමාධිය වඩන්න කීවා. මොකද්ද වඩන්න කීවේ? සමාධිය. සමාහිත හිතෙන් ආනන්ද තමන් කැමතිනම් මහා මේරු පර්වතයේ දෙකට බලන්න පුළුවන් කීවා. සමාහිත සිත් ඇති කෙනෙකුට තමන්ගේ හිත වසඟ කරපු කෙනෙකුට මහා මේරු පර්වතයේ දෙකට බලන්න පුළුවන් කිව්වා. එහෙව් එකේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා කියන එක කවර කතාවද කියලා ඇහුවා. තේන්නද කියපේක? එහෙනම් පින්වන්නි මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ තියෙන්නේ මොකක් කරන්නද? වඩන්න, පතන්න නෙමෙයි. මාර්ගයක් තියෙනවා වඩන්න. හැබැයි පතන්න නෙමෙයි තියෙන්නේ. ඒ මාර්ගයේ වැඩුවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහා මේරු පර්වතෙත් බලන්න පුළුවන් කියනෝ. එහෙව් එකේ මේක කවර කතාවද කියලා. ඉතින් අපි අද ඉගෙන ගන්නේ ආංගේ මාර්ගයේ තුල ප්‍රඥාව දියුණු කරන්න ඉවහල් වෙන වටිනා දේශනාවක්. මේ දේශනාව සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ එක කියන පොත් වහන්සේ තුල. මේ දේශනාවේ නම සේලා සූත්‍රය. මොකද්ද නම? සේලා සූත්‍රය. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර. අතකෝ සේලා භික්ඛුණී පුබ්බන්න සමයා නිවාසෙත්වා පත්ත ජීවරාමාදාය සාවත්තියම් පින්ඩාය භවිසති. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ සැවැත් නුවර. සේලා භික්ෂුණිය වැඩ ඉන්නේ සැවැත් නුවර. පින්වන්නි ධර්මයේ කියන්නේ මෙන්න මේ ටික. බුද්ධ භාසිතේ, ශ්‍රාවක භාසිතේ, ඉසි භාසිතේ. තේන්නද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ දේ ධර්මයේ කියනවා. ශ්‍රාවක සංඝරත්නයේ වදාළ දේ ධර්මයේ කියනවා. ඉර්ෂීවරුන් වදාළ දේ ධර්මයේ කියනවා. එතකොට මේ ඉර්ෂීවරුන් වදාළ දේ හැබැයි භාග්‍යතුන් වහන්සේ ආයි මේ ඉර්ෂීවරුන් මෙහෙම වදාලා කියලා මතක් කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ තේර ගාථාවේ තියෙනවා මම සාස්ත්‍රූන් වහන්සේගෙන් 82,000ක් ධර්මස්කන්ධය දරා ගත්තා කියනවා. 80 කී දහසක්ද? 82,000ක්. ශ්‍රාවකයන්ගෙන් 2,000ක් දරා ගත්තා කියනවා. ශ්‍රාවකයන්ගෙන් කී දහසක්ද? 2,000ක්. ආන් ඒ විදිහට තමයි 84,000ක් ධර්මස්කන්ධය සකස් වුනේ. එතකොට මේ අපි අද ඉගෙන ගන්නේ ශ්‍රාවක භාසිතයක්. මොන භාසිතයක්ද? ශ්‍රාවක භාසිතයක්. මේ සේලා භික්ෂුණිය සැවැත් නුවර ඉඳලා පින්ඩාය පවිසති. පින්ඩපාතේ වැටියා. වැඩලා සැවැත් නුවර පින්ඩපාතේ කරගෙන පින්ඩපාතේ වළඳලා යේන අන්දවනං තේනුපසංකමි දිවා විහාරාය දවල් කාලයේ ගත කරන්න කියලා මහා වනයක් තිබුණා. ඒ වනයේට කියන්නේ මොකද්ද? අන්දවනේ කියලා. අන්දවනේ කියන්නේ ඇතුළට ගියාම ගොඩාක් කරවලයි. අන්දවනං අජ්ජෝග හෙත්වා අඤ්‍යතරස්මින් රුක්කමූලේ දිවා විහාරං නිසීති. අන්දවනේ ඇතුළට පිවිසිලා ඉවරේලා එක්තරා ගහක් මුල දිවා කාලේ වැඩ ඉන්න පළඟක් බැඳගෙන ඉවෙලා ඉඳගත්තා. ඉඳගත්තම මොකද උනේ? අතකෝ මාරෝ පාපිමා සාලාය සේලාය බික්කුණියා භයං චම්බිතත්තං ලෝමහංසං උපාදේතු කාමෝ සමාදිම්හා චාවේතු කාමෝ යේන සේලා බික්කුණී තේනුප සංකමි. එතකොට මොකද උනේ? අතකෝ මාරෝ පාපිමා පවිතු මාරයා සේලා බික්කුණියා භයං චම්බිතත්තං ලෝමහංසං. මාර්යාට හිතුණා කියනවා හැම තැනම පිංගන්නේ තියෙන්නේ මේ දේශනාවේ මාරෝ පාපිමා. කිසිම තැනක මාරෝ දේවපුත්තං කියලා නෑ. දේව පුත්‍ර මාර්ගය ගැන කිසිම දේශනාවක නෑ. සූත්‍ර පිටකේ කිසිම තැනක දේව පුත්‍ර කතාවක් නෑ. හැම තැනම තියෙන්නේ මාරෝ පාපිමා. හිතුනම් පවිටු මාර්යාට මේ සේලා භික්ෂුණිය භයං චම්බිතත්තං ලෝමහංසං. භය කරන්න ඕන, තැති ගන්නන්න ඕන, ලොමු ඩහ ගන්නන්න ඕන. උපාදේතු කාමෝ, මෙහෙම බයක් ඇති කරවන්න අදහසක් කැමැත්තක් ඇති වුණා. සමාධිම්මා චාතු චාවේතු කාමෝ, සමාධියෙන් දැන් භාවනා කරන්න නිදගත්තේ, සමාධියෙන් මෙයව දුරු කරන්න ඕනා කියලා අදහසක් කැමැත්තක් ඇති වුණා කියනවා. ඇති වෙලා යේන භික්ඛුණී තේනුඹ සංකමී, ඒ භික්ෂුණිය ගාවට ආවා කියනවා. දැන් පින්වන්නේ මේ කවුද ආවා කියන්නේ? මාර්යා. දැන් සමහරු හිතාගෙන ඉන්නේ මාර්යා කියන්නේ කතන්දරයක් කියලා. මොකක් කියලාද? කතන්දරයක් කියලා. සමහරුන්ට දෙවිවරු කියපුවම ඒක සුරංගනා කතාවක්. තේන්නද? සමහරුන්ට ප්‍රේතයෝ කියපුවම ඒක නිකන් මේ හොල්මන් කතාවක්. සමහරුන්ට මාර්යා කියපුවම ඒක සංකල්පයක්. නමුත් එහෙම එකක් භාග්‍යතුන් වහන්සේ කොහෙවත් දේශනා කළා නෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මාර්යා තරං දුකසේ මැඩලිය යුතු දෙයක්, මාර බලය තරං දුකසේ මැඩලිය යුතු බලයක් දකින්නේ නැහැ කියනවා. ඊගාවට දේශනා කරනවා, මහණෙනි, ලෝකේ අධිපතිභාවයෙන් යමෙක් අග්‍රණං. දැන් ඕගොල්ලෝ හිත කියනවනේ මේ අපේ ගෙදර මමයි ලොක්කා. එහෙම කියනව නේද? ආ, අපේ රටේ අහවලයි ලොක්කා. එහෙම කියනව නේද? ඒ කියන්නේ කවුද? අධිපති භවනේ කියන්නේ නේ. මහණෙනි, අධිපති භාවයෙන් අග්‍ර කෙනෙක් මාර්යාට වැඩිය වෙන කෙනෙක් නැහැ කියන. එතකොට ඒක සංකල්පයක් නෙමෙයි පින්වත්නි. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ තමන්ගේ චිත්තසංතානයේ ඇතිවෙන කෙලෙස් වලට මාර විෂය කියලා. මොන විෂය කියලාද? මාර විෂය කියලා. මාර සේනාව කියලා. තේන්නද? ඒක මාර සේනාව කියලා. හැබැයි මාර්යා කියලා නෙමෙයි. මේ මාර්යා කියන්නේ පින්වන්නේ පුද්ගලෙක්. ඒ පුද්ගලයා එක තනතුරක්. ඒ තනතුර දරන පුද්ගලෙක් ඉන්නවා. තේන්නද කියපේ එක? දැන් අපි හිතමු ජනාධිපති කියන්නේ මොකද්ද? තනතුරක්. ඒ තනතුර දරන පුද්ගලෙක් ඉන්නවා. සක්‍රයා කියන්නේ තනතුරක්. ඒ තනතුර දරන පුද්ගල භාවයක් තියෙනවා. මේ මාර්යා කියන්නේ තනතුරක්. කර්මානුරූපේ තන දරන කෙනෙක් පහළ වෙනවා. බුදුරජාණන් මේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්මෙන දවසේ ඉස්සෙල්ලාම මෙයාව මුණ ගැහුණා කියනවා. මේ දේශනාවේ තියෙන එක මං කියන්නේ. කීවා කියනවා, පින්වත, දාලා යන්න එපා කියනවා. මොකද්ද දාලා යන්න එපා කියන්නේ? ඕ ගිහි ජීවිතේ දාලා යන්න එපා කියනවා. තව දවස් 7යි තියෙන්නේ කියනවා. චක්‍රවර්ති මාණික්ය නුඹට පහළ වෙනවා කියනවා. නුඹ මුළු මේ ලෝක දා මේ මුළු පෘථිවි තලයේටම සක්විති රජ වෙනවා කියනවා. දාලා යන්න එපා කියනවා. එදා තමයි ඉස්සෙල්ලා මුණ ගැහුනේ. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් පස්සේ පින්ගන්නේ මේ සංයුක්ත නිකායේ තියෙනවා මාර සංයුක්තය කියලම වෙනම මේ සංයුක්තයක්. ඒකේ තියෙන්නේ ඔක්කොම මේ පුද්ගලයා ගැන දේශනා කරපු ටික. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එදා ඒ ඉස්සෙල්ලම ගිහිගේ අතහැරියානේ නේද? එදා ඉඳලා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ කොච්චර කාලෙකින්ද? සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. තේරෙනද? සය අවුරුද්දකින් තමයි එතකොට සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කළේ. මෙයා පියවරක් පියවරක් පාසා. කවුද? මාර්යා. අර එළියට බහපු දවසේ ඉඳලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පියවරක් පියවරක් පාසා සත් අවුරුද්දක් පස්සෙන් ආවා කියන. සම්මා සම්බුදු වෙලා ඉවරුණයි පස්සෙත් කොච්චර කල් පැන්නුවද? තව අවුරුද්දක් පියවරක් පියවරක් පාසා ආවා කියනවා. වරද්ද ගන්නකෝ එක මොහොතක් මං එතනින් රින් ගන්නම් කියලා. තේන්නද කියන එක? එතකොට චූටි මොහොතක් වැරදුනොත් එතනින් රින්ගනවා කියනවා. බුදුරජාණන් වහන්සේ මෙයා රින්ගන ස්වභාවය කියලා දෙන්න ලස්සන උපමාවක් වදාලා. මේ කෙනා අපිට ගැටේ ගහන ස්වභාවය කියලා දෙන්න භාග්‍යතුන් වහන්සේ ලස්සන උපමාවක් කියවා. ඒ තමයි හවස් වරුවේ ඉබිපැටියෙක් ආවා කියනවා මේ වැව් යූරට. තේන්නද? ඉබිමස් කන්න කියලා හිතාගත්තු නරියෙකුත් ආවා කියනවා වැව් යූරට. මොකෙන්ද ආවේ? නරියෙක්. මහණෙනි මේ නරියව දැක්ක කියනවා අර ඉබි පැටියා. දැකපු ගමන් ඔළුවත් ඇතුළට ගත්තා කියනවා. මොකක් ඇතුළටද ගත්තේ? කට ඇතුළට. කකුල් දෙකත් කට ඇතුළට ගත්තා කියනවා. කකුල් හතරමත් කට ඇතුළට ගත්තා කියනවා. දැන් අංග කීයක් ගත්තද ඇතුළට? පහයි. වලිගයත් කට ඇතුළට ගත්තා කියනවා. දැන් කිසි හෙලවිල්ලක් නැතුව මෙයා ඉන්නවා. කවුද ඉන්නේ? ඉබි පැටියා. එතකොට මොකද වුනේ? නරියා ආවා කියනවා හීන් සිරුවේ ළඟට. ඇවිල්ලා ඉඳගෙන අර ඉස්සරහා කකුල් දෙක ටිකක් උසටයි පස්සේ කකුල් දෙක හොඳටම පාතටයි තියාගෙන ඉඳගන්න ක්‍රමයක් දැක්ලා තියෙනවනේ සත්තු. එහෙම ඉඳගෙන දැන් බලාගෙන ඉන්නවා කියනවා කාදිහාද? ඉබ්බදියා. මෙයා හිතනවා කියනවා දාපංකු බලන්න එකණ්ඩක් හරි එළියට මම එතනින් අල්ලලා ගන්නම් උඹෝ කියලා. තේන්නද? දානුවකු බලන්න එකක් එළියට මං සැනින් අල්ලලා ගන්නම් කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ පුද්ගලයාත් ඔය නරියා වගේම තමා කියනවා. අපි ඇහෙන් ලස්සන රූපයක් බලන්න ඕනා කියලා ඇහ දාපු ගමන් එළියට අසංවර ඇසෙන් අල්ල ගන්නවා කියනවා අපිව. දෙන්නද? අපි ලස්සන සද්දයක් අහන්නම් කියලා කන දාපු ගමන් සංවර නොකර එළියට එතනින් අල්ල ගන්නවා කියනවා. අපි සොඳුරුයි කියලා හිතලා ගඳ සුවඳකට බැඳිච්ච ගමන් ඒ අල්ලගත්තා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බද්දෝ මාරස්ස මුද්දෝ පාපිමතු. ඔබ යම් රූපයකට සද්දයකට ගඳ සුවඳකට රසකට පහසකට සිතුවිල්ලකට බැඳුනොත් ආස වුණා කියලා කියන්නේ. තේන්නද? බැඳුනා කියන්නේ තේන්නවද? බැඳුනොත් බැඳිලා ඉන්නේ බද්දෝ මාරස්ස මුතු පාපිමතු. පාපිමතු කියන්නේත් කාටද? එයාටම තමයි. බැඳුනොත් මාරයාට කියනවා. මිදුනොත් ඒත් මාරයාකින් කියනවා. දැන් අපි මොකද කරන්නේ? සාමාන්‍යයෙන් මේ ලෝකේ තියෙනවා ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූප සද්ද ගන්ධ රස පහස කාමූප සංහිත. ඉෂ්ඨ කියන්නේ හොඳ, කාන්ත කියන්නේ ලස්සන, මනාප කියන්නේ කැමති, ප්‍රිය රූප ස්වභාවයෙන් පවතින, කාමූප සංහිත මේ මේ කාමයේ උපද්දවලා දෙන්නේ ඒකට බැඳුනයි පස්සේ මේ ඇතුලේ කට්ටක් ඇනුණා වගේ ඒකම ඕන. එහෙම දේවල් වලට ආස හිතලා නැද්ද? තියෙනවා. ඒ දේවල් වලට බැඳුනා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බැඳුනේ මාරයට. ඒකේ මිදුනා කියන්නේ ඒකේ නා මිදුනේ මාරයකි. දැන් අපේ ස්වභාවය මොකද්ද? අපි මිදින ස්වභාවයෙන්ද අපේ හිත පවත්න්නේ බැඳෙන ස්වභාවයෙන්ද? බැඳෙන ස්වභාවයෙන්. එහෙනම් අපි මේ කොහෙද යන්නේ? ඕ ඒ පැත්තට තමයි අපි යන්නේ. ඒකයි පින්වත්නි මං කලින්ම මතක් කළේ. මේකට තියෙන මාර්ගයක්. මේක පැතුවට සිද්ධ වෙන්නේ නැති එකක්. අපි හැමෝම කැමති දුකින් නිදහස් වෙන්න. හැබැයි අපි එකිනෙකා අනුගමනය කරන මාර්ගය එකයිද දෙකයිද කියන එක තම තමන් බලා ගන්න ඕන. හැබැයි ගොඩක් දෙනෙක් කරන්නේ පහනක් පත්තු කරලා හඳුන් කූරක් ගහලා පොඩ්ඩක් දෙකට නැවිලා වෙඳලා මොනෝ හරි කුටු කුටු ගහලා අනේ මටත් මේකෙන් නිදහස් වෙන්න ලැබේවා කියලා මොකද්ද කරන්නේ? පත්තනවා. පෙරලි පෙරලි වැතුවත් පින්ගන්නේ හරියන්නේ නම් නෑ. කරන්න දෙහෙන වැඩේ කරන්නේ නැතුව. එතකොට මම මේ මතක් කළේ මේ සංකල්පය. මේක සංකල්පයක් නෙමේ. මේ මායя කියන එක සංකල්පයක් නෙමේ. ඒක සත්‍යයේ තියෙන ධර්මතාවයක්. ඒක ලෝකයේ තියෙන දෙයක් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරලා වදාලා. උන්නාස් දේශනා කරනවා ඔබ අහලා තියෙනවා නේද ධර්මයේ මාර දූවරුවාව කියලා. තණ්හා රති රගා කියලා සම්මා සම්බුද්ධත්වයෙන් පස්සේ ඒ ආව කියන්නේ මෙහෙමයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බෝමලුවේ ඉඳගෙන ඉඳෙද්දී මේ අවුරුදු ගාණක් තිස්සේ දැන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලත් අවුරුද්දක් පස්සෙන් ආවනේ. මේ මාරය පියවරක් ගානේ පස්සෙන් ආවා කියන. අන්තිමේට දුෂ්කර ක්‍රියාව කරලා ඇදගෙන වැටුණා කියන උන්නාන්සේ. වැටුනම ළඟට ඇවිල්ලා කීවා කියනවා මේ යාළුවා ඔහොම ඔය හොයන જાතියේ නිවනක් කියලා එකක් නෑ කීවා කියන. ඒ හින්දා ඔක අතහැරලා දාන්න කීවා කියන. ඊගාවට භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණානේ. එතකොට මෙයා ආවා කියනවා ඉස්සරහට ඇවිල්ලා මේ බිම ඉඳගත්තා කියනවා. ඉඳගෙන මේ කෝටු කෑල්ලකින් බිම ඉරි ඇඳ ඇඳා හිටියා කියනවා. ඉඳලා වැටහීම් රහිතව භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන ඉඳලා ගියා කියනවා. මේ ඒ බිම ඉඳගෙන ඉරි අඳින ගමන් මෙයා තනියම කියවනවා කියනවා. අපේ කට්ටියත් තනියම කියවන්නේ වික්ෂිප්ත වුණායි පස්සේ. ඒ කියෙව්වා කියනවා මෙන්න මෙහෙම. අනේ කපුටෙක් හිටියා කිව්වයි කියනවා. දැන් මේ එයා කියපු එක මම මේ කියන්නේ. තේන්නද? කපුටෙක් හිටියා. මේ කපුට දැක්කා කියනවා තෙල් පාට ගලක්. මොන පාට ගලක්ද? තෙල් පාට ගලක්. දැකලා හිතුවා කියනවා මේක කෑමක් කියලා. මොකක් කියලා දීතුවේ? කෑමක් කියලා. කෑමක් කියලා හිතාගෙන මේකට කොටන්න පටන් ගත්තා කියනවා. තේන්නද? අනේ මටත් උනේ කපුටට වෙච්ච වැඩේ කියනවා. දැන් කවුද කියන්නේ? ඕ තමන් ගැනම මාරයා කියනවා. කියලා තමයි කියනවා ගියේ. ඊට පස්සේ තමයි කියනවා මේ මාර දූවරු තුන් දෙනා තාත්තගේ දුක දැකලා මේ වසඟ කරන්න ආවේ. හැබැයි දේශනාවේ තියෙනවා පින්වත්නි මාරයා ඒ දූවරුන්ට කීවා කියනවා අනේ මෝඩියේ මා මේ ගැඹුරු දියේ පර්වතයක් කරේ දියාගෙන පිහිනන්නද නුඹලා හිතන්නේ කියලා අහනවා කියනවා. කවුද අහන්නේ? තාත්තා දූවරුන්ගෙන් අහන්නේ. මේ මහා ගල්කන්දක් නුඹලා නියපොතු වලින් හාරන්න පුළුවන් කියලාද හිතාගෙන ඉන්නේ කියලා අහනවා. කවුද අහන්නේ? තාත්තා දූවරුන්ගෙන් අහන්නේ. ඊගාවට අහනවා මේ මහා ගල් පර්වතයක් මානෙල් දඬුවලින් බැඳලා ඇදගෙන්නද එන්නද උඹලා යන්නේ කියලා අහනවා. තේන්නද? එහෙමත් කියද්දි තමයි අර තුන් දෙනා ආවා කියන්නේ. එතකොට පින්ගන්නේ මේක සංකල්පයක් නෙමෙයි. මෙහෙම කෙනෙක් ලෝකේ ඉන්නවා. හැබැයි ඕගොල්ලෝ කරන වැඩේට හරි සපෝට්. මොකද්ද? හැමදාම කීවේ පින් කරගන්න. ලස්සනට ජීවත් වෙන්න. පින් කරගන්න ලස්සනට ජීවත් වෙන්න. පින් කරගෙන සැප ලබන්න. ඒකට කවදාකවත් අකුල් හෙලන්නේ නැහැ පින්වත්නි. හැබැයි මේකෙන් ඈතර වෙන්න බැලුවොත් තමයි ප්‍රශ්නේ එන්නේ. දැන් මෙන්න ඈතර වෙන්න යන ගමනේදී සිද්ධ වෙන දේ. හිතුවා කියනෝ බය කරන්න ඕන මුන්දව. මේ සේලා භික්ෂුණියව ලොමු ඩහ ගන්නවන්න ඕන. මේ සමාධියෙන් සමාධිම්හා චාවේතුකාමෝ අපි කියන්නේ චුත වෙනවා කියලා. ඒ චාවේතු කියන වචනේත් එන්නේ ඒ අදහස තමයි. මේ සමාධියෙන් දුරු කරන්න කාමෝ කැමැත්තක් ඇති වුණා කියන ඇති වෙලා සේලා භික්ෂුණී ගාවට ආවා කියන ඇවිල්ලා ඉමං ගාත්මෙ සේලා භික්ෂුණින් ගාථාය අජ්ජබාසි. ඔන්න සේලා භික්ෂුණියකට ගාතාවක් කියවා කියන. දැන් ඔබ හිතන් ඉන්නේ මාර්යා කියපුවම මේ ලොකු දත්තාපු ඇස් ගොලුකුවට ලොකු වෙච්චි එහෙම ස්වභාවයක් කියලාද? නෑ පින්වත්නි. එහෙම ස්වභාවයක් නෙමෙයි. සුන්දුරු ස්වභාවයෙන් එන්න පුළුවන්. රුද්දුරු ස්වභාවයෙන් එන්න පුළුවන්. ඕන විදිහකට එන්න පුළුවන්. එක තැනක තියෙනවා භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනවා. එතකොට මේ ගොවියෙක් එනවා. මේ ගොපල්ලෙක්, ගොවියෙක් නෙමෙයි ගොපල්ලෙක්. ඇඟ පුරා මඩ ගාගෙන මේ සරම් මේ කැහැපොට ගහගත්තු සරමක් අරගෙන කෙවිතක් අතේ අරගෙන ගොපල්ලෙක් එනවා. දැන් භාග්‍යතුන් වහන්සේ ගහක් යට වැඩ ඉඳගෙන බොහෝ භික්ෂූන් පිරිසකට ධර්මයේ දේශනා කරනවා. මේ ගොපල්ල ඇවිල්ලා එක සැරේ අහනවා, ඒ ශ්‍රමණය මගේ හරක් ටික දැක්කද කියලා අහනවා. දැන් මේ බණ කියන වෙලාව දෙන්නද? දැන් මේ ගොපල්ලෙක් ඇවිල්ලා අහනවා කියනවා, මොකද්ද ඒ ශ්‍රමණය මගේ හරක් එහෙම මේ පැත්තෙන් ගියාද කියලා අහනවා කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ හැරිලා බැලුවා කියනවා මෙයා දිහා. දුටු බමණින් අඳුන ගත්තා කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා කියනවා, ඒ පාපී මාරය උඹේ හරක් උඹ බලාගනින් කියලා. එතකොට මෙයා දැනගත්තා කියනවා, දැන් මාව අඳුන ගත්තා කියලා. එතකොට කියනවා කියනවා, හොඳට කෙලින් හිටගත්තා කියනවා හරි බෙරි ගහිලා. ඊට පස්සේ කීවා කියනවා, ඒ ශ්‍රමණය ඔය ඇහැ මගේ කියලා. මොකද තමන්ගේ කිව්වේ? ඔය ඇහැ මගේ කීවා කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා, ඔව් මාරේ මේ ඇහැ නුඹේ තමා කිව්වා. ඊගාවට කීවා කියනවා, ඒ ශ්‍රමණය ඔය කන මගේ කියලා. ඔව් මාරේ මේ කන නුඹේ කියලා භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා කියනවා. ඒ ශ්‍රමණය ඔය නාසයත් මගේ, ඔය දිවත් මගේ, ඔය කයත් මගේ, ඔය හිතත් මගේ කිව්වා කියනවා. ඔව් මාරය මේ දිව නුඹේ, මේ කය නුඹේ, මේ හිතත් නුඹේ තමා කිව්වා කියනවා. දැන් මේ ඇස කන නාසය දිවකය කියන කට්ටිය දිවකය මනස කියන ටික කාගේද? එයාගේ. භාග්‍යතුන් වහන්සේ මට භාග්‍යතුන් වහන්සේට මාර්යා ඊගාවට කියනවා කියනවා, ඒ ශ්‍රමණය ඔය ඇස කන නාසය දිවකය මනස මගේ කියලා යම් කෙනෙක් කියනවාද, ඒ අයත් ඔක්කොම මගේ කිව්වා කියනවා. තේන්නද ඒ කියපු එක? දැන් අපි කොහොමද කියන්නේ? ඔය ඇහැ කාගේද? ආ කාගේද? මගේ. මේ මගේ ඇහැ මේ මගේ කන, මේ මගේ නාසය, මේ මගේ දිව, මේ මගේ කය, මගේ හිත, මට හිතෙනවා. එහෙමනේ හිත කියන්නේ නේ. යාළු ඇවිල්ලා කීවා කියනවා, ඒ ශ්‍රමණය, ඔය ඇස කන නාසය දිව කය මනස යම් කෙනෙක් මගේ කියනවා නම් ඒ අයත් මගේ කිව්වයි කියනවා. අපි කාගේද ඔක්කොම? ඕ. එතකොට භාග්‍යතුන් වහන්සේ ඇහුවා කියනවා ප්‍රශ්නය. ඒ පාපි මාරේ යම් කෙනෙක් කියනවා නම් මේ ඇස කන නාසය දිව කය මනස කියන ටික දකින්නවා නම් මම නොවේ කියලා ඒ අය කාගේද කියලා ඇහුවා කියනවා. එතකොට මෙයා කීවා කියනවා, ඒ අය මට අයිති නෑ, ඒ අය මගේ නිදහස් කියලා. දෙන්නද කියපු එක? ආන් එහෙමනම් පින්හන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ දහම තියෙන්නේ එතනින් රිංගල යන්න. මගේ මගේ කී කියා හිත හිතා ඉන්නේ නෙමෙයි. එතකොට මේ සේලා භික්ෂුණිය ගාවට ඔන්න ආවා. සමහර වෙලාවට එන්නේ නැති කැලේ මී කඩන්න යන මිනිසෙක් වගේ. සමහර වෙලාවට එන්නේ නැති කැරේ දරහුලන්න යන මිනිසෙක් වගේ. එතකොට ඇවිල්ලා ඉවෙල්ලා ගාතාවක් කී වගේ නෝ. ඔන්න ගාතාව, කේනිදම් පකතම් බිම්බං කොන්නු බිම්බස්ස කාරකෝ, කොන්නු බිම්බං සමුප්පන්නං කන්නු බිම්බං නිරුච්චති. කේනිදම් පකතම් බිම්බං, මේ බිම්බය, මේ මූර්තිය, මේ ඡායාව, මෙතන මේ බිම්බය කියන්නේ පින්ගන්නේ ජීවිතය කියන එක. තේන්නද? එතකොට මේ බිම්බය, මේ මූර්තිය, මේ ඡායාව, කේනිදං පකතම් බිම්බං, කවුද මේක කරේ, කවුද මේක හැදුවේ? කොන්නු බිම්බස්සකාරකං, මේ හදපු කෙනා මේ කොහෙද ඉන්නේ? කොන්නු බිම්බං සමුප්පන්නං, මේක මොකකින්ද හැදුවේ? තේන්නද? මේක මැව්වේ කවුද? මවපු කෙනා ඉන්නේ කොහෙද? මේක මොකකින්ද මැව්වේ? කන්නු බිම්බන් නිරුජ්ජති, මේක කොතෙන්දිද නැති වෙලා යන්නේ, නැවතිලා යන්නේ, නිරුද්ධ වෙලා යන්නේ කියලා ඇහුවා කියනවා. දැන් අපෙන් ওই ප්‍රශ්න ටික ඇහුවනම් මොකද හිතෙන්නේ අපිට? බොහොම වැදගත් ප්‍රශ්න ටිකක් මහත් එක්ක ඇවිල්ලා අහනවා කියලා හිතේවිනේ. එහෙමනේ හිතෙන්නේ. ඕ, අපිට ඒක හොයාගන්න බෑ. දැන් සමහර තැන්වල තියෙනවා මේ නාරද ස්වාමීන් වහන්සේ මේ ගිජ්ජකූට පර්වතයෙන් පහළට වඩිනවා. එතකොට අහසින් යන දැක්ක කියනවා මේ අහසින් යන කෙනෙක්ව මුළු ඇඟම රත්තරම් පාටට දිලිසෙනවා කියනවා. මොන පාටින්ද? රත්තරම් පාටින්. හැබැයි කට හොඳටම කුණු වෙනවා කියනවා. කට කුණු වෙච්ච කෙනෙක් මේ අහසින් යන්නේ හැබැයි. මූණ පුරා සැරව ගලලා පණුව ගහලා කට කුණු වෙච්ච කටක් තියෙන්නේ කියනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කෙලින්ම අහනවා, නුඹ කවුද කියලා. දැන් අපේ කෙනෙක් නම් ඒ දැක්කොත් එහෙම ඇඟ දිලිසෙනවා කවුරු කියලා දෙහිතන්නේ එක සැරේ. ඕ, මූනේ මොනවා තිබ්බත් කවන්නේ නේ, හිතන්නේ කවුද? දෙවි කෙනෙක් කියලානේ නේ. එතකොට මෙයා මේ ස්වාමීන් වහන්සේ අහුව කියන කවුද මේ කියලා. එතකොට ඇහුව කීවා කියනවා, අනේ පින්වත් ස්වාමීන් වහන්සේ, මම ප්‍රේතෙක් කිව්වා කියනවා. මම මේ දුක්ඛිත ජීවිතයක් ගත කරන පෙරේතෙක් කිව්වා කියනවා. මොකද නුඹේ කය දිලිසෙනවා, කට කුණු වෙනවා කීවා කියනවා. මං කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිද්දෙක් කිව්වා කියනවා. මං කය නම් රැකගෙන හිටියා කියනවා. හැබැයි කට රැකගත්තේ නෑ කියනවා. මරණයෙන් මත්තේ නිරේ උපදුනා. නිරේ ගොඩාක් කල් දුක් විඳලා දුක් විඳලා නිදහස් වුණා. දැන් මේ ජීවිතය ගත කරනවා කියනවා. තේන්නද? එතකොට මේ කෙනෙක්ව දැක්කපමණින් අපිට තීරණයකට එන්න බෑ මේ කවුද කියලා. අපේ කෙනෙක් දැක්කනම් දෙවි කෙනෙක් කියාවේ. දෙවිවරු කහ හැටියට ඔය තියෙන්නේ ලොකු අන් තියෙන ලොකු හොඬ වැල් තියෙන හැම කට්ටිය දෙවිවරු කට්ටිය හැටියට ඉන්නව නේද? ආ අපේ අයට මේ මොනව මූණේ තිබ්බත් කමන්නේ නැහැ. නමුත් මේ සේලා භික්ෂුණිය කල්පනා කළා මේ කවුද මේ? මං ගාථා ඇවිල්ලා කියන්නේ මේ මහා අන්දවනේ. අන්දවනේට සාමාන්‍යයෙන් කෙනෙක් එන්නේ නැහැ පින්වත්නි, බයයි. එතකොට මේ ස්වාමීන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා අන්දවනේට යන්නේ කවුරුවත් එන්නේ නැති හින්දා මේ කවුද? අතකෝ සේලාය භික්ඛුණියා ඒතද හෝසි. සේලා භික්ෂුණී මෙහෙම හිතුවා කියනවා, කෝනු ක්වායම් මනුස්සෝවා අමනුස්සෝවා ගාතම් බාසතිති. මේ ගාථා කියන්නේ මනුස්සයෙක්ද අමනුස්සයෙක්ද? අතකෝ සේලාය භික්ඛුණියා ඒතද හෝසි මාරෝකෝ අයම් පාපිමා. අඳුනගත්තා කියනවා මේ නම් මාරයාම තමා කියලා. අපිට නම් අඳුනගන්න දක්ෂකම් නැහැ. එතකොට හිතුණා කියනවා මාව මේ සම්බය කරන්න සමාධියෙන් ප්‍රහා කරන්න තමයි මේ ඇවිල්ලා අහන්නේ කියලා. පින්වන්ද, එතකොට මේ අහපු ප්‍රශ්න ටිකට තමයි අනිත් සියලු ආගම් උත්තර දීලා තියෙන්නේ. එතකොට මේ එයාගේ ප්‍රශ්න ටික මොකද්ද? මේ ඇහුවේ මේ ජීවිතේ කවුද හැදුවේ? දෙන්නද? අනිත් ආගම් වල ඒකට උත්තරයක් තියෙනවා. මොකද්ද? අහවල් කෙනා තමයි මේ සත්‍යාව මෙව්වේ කියලා. තියෙනව නේද? ඊගාන අහන ප්‍රශ්නේ මේ හදපු කෙනා කොහෙද ඉන්නේ? අනිත් ආගම් වල ඒකටත් උත්තරේ තියෙනවා. මොකද්ද? අහවල් ලෝකේ තමයි ඒ කෙනා ඉන්නේ කියලා. ඊගාට ඇහුවා කියනවා මොකෙන්ද මේ සත්‍යාව මෙව්වේ කියලා. එතකොට කියනවා අහවල් කෙනාගේ අහවල් එකෙන් අරගෙන ඒ පාට් එකෙන් තමයි මේ පාට් එක මෙව්වේ කියලා කියනවා නේද? ආම් බලන්න, ඒ කෙනාගේ ප්‍රශ්න වලට තමයි අනිත් ආගම් ඔක්කොම උත්තරේ දෙන්නේ. කොහෙද මේ කෙනා නතර වෙන්නේ? නිරුජ්ජති. නිරුද්ධ වෙනවා කියන්නේ නිරෝධේ. මේක නතර වෙන්නේ කොහෙද කියලා අහන්නේ. නතර වෙන්නේ අහවල් කෙනාගේ තුරුලට ගිහිල්ලා කියලා ඊළඟ උත්තරේ දෙනවා. අනිත් ඔක්කොම ආගම් තියෙන්නේ මේ විෂය තුල. සේලා භික්ෂුණිය කල්පනා කරා කියනවා මේ මාරයා කියලා දැනගෙන වෙලා උත්තරයක් දුන්නා කියනවා. ඒ උත්තරේ පළවෙනි ගාථාව තමයි මම අද මාතෘකා පාඨයේ හැටියට ඔබට වදාලේ. නයිදං අත්ත කතම් බිම්බම්. දැන් මේක කවුද කරේ කියලා නෙහුවේ. නයිදං අත්ත කතම් බිම්බම්. නයිදං පර කතං අගං. හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති. මේ බිම්බය, මේ මූර්තිය, මේ ඡායාව, මේ ජීවිතය නයිදං අත්ත කතම්. තමා කරගත්තු එකකුත් නෙමේ. තමාට මේක කරගන්න පුළුවන් නම් පින්වත්නි, අපි කවුරුත් එහෙනම් කැත වෙලා උපදින්නේ නැහැ. එහෙනම් අපි හැමෝම නානා වර්ණවලින් උපදී. එහෙම නේද? ඇයි කවුද කැමති කැතට උපදින්නේ? අපි කවුරුවත් එහෙනම් අඩු ආයසෙන් මැරෙන එකක් නැහැ. අපි හැමෝම දීර්ඝායස ලබાવી. අපි කවුරුවත් එහෙන ඉක්මනට ලෙඩ වෙන එකක් නැහැ. ඔය කැහැ කැහැ ඉන්න ඕන වෙන එකක් නැහැ. ඇයි? තමන්නේ මේක හදාගන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක අපි හදාගන්න එකක් නෙමේ. නයිදම් පරකතං අගං. අග මේ කියන්නේ මේ හැරව ගෙඩිය, මේ සැරව ගෙඩිය අනුන් හදපු එකකුත් නෙමේ. අපේ ජීවිතයේ තුල මොනවද තියෙන්නේ? අඩු ගානේ වටිනවා කියලා තියෙන එක රත්තරන් කෑල්ලක් තියෙනවද ඇතුලේ? චූටි කෙන්දක් තරම් පොඩ්ඩක්වත් නැහැ. ඔක්කොම තියෙන්නේ ලේ සැරව මේ සීතල මස් කුණු ගඳ ගහන දේවල් සුවඳ කියලා කිසිම දෙයක් මේකේ එහෙම කිසිම දෙයක් නැහැ. එතකොට මේක නිකන් මේක හැරව ගෙඩියක් වගේ. මේ ගෙඩිය අනුන් හදපු එකකුත් නෙමෙයි. හේතු පටිච්ච සම්භෝතං, හේතු වලට අනුව සකස් වෙච්ච එක. හේතු භංගා නිරුජ්ජති, මේ හේතුව නැතිකලොත් එහෙම හේතුව බිඳිච්ච දවසට මේක බිඳිලා යනවා. ඊගාවට දේශනා කළා කියනවා, යතා අඤ්ඤතරං බීජං කෙත්තේ වුත්තං විරූහති, පඨවි රසංච ආගම්ම සිනේ අංච තදූ භයං, ඒවං කන්දාච ධාතුයෝච ච ආයතනායිමේ, හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුච්චති. දේශනා කළා කිනෝ, යතා අඤ්ඤතරං බීජං කෙත්තේ වුත්තං විරූහති, යම් ආකාරයකින් මේ කෙතකට කුඹුරකට බීජයක් වැටුණයි පස්සේ, තේරුණාද? පොළවට ඇටයක් වැටුණයි පස්සේ, යතා අඤ්ඤතරං බීජං කෙත්තේ වුත්තං විරූහති, ඒ කෙත තුල බැහැගෙන ඉවර වෙලා හැදෙන්නේ යම් ආකාරයෙන්ද? කෙත්තේ වුත්තං විරූහති. එතකොට ඒ ඇටේ පැලවෙන්න අවශ්‍ය කරන හේතු ටික එතන සකස් වෙනවා. කෙතකට වැටුනම පොළව තියෙනවා, වතුර තියෙනවා, බීජේ තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒක වැඩෙන්න පටන් ගන්නවා. මොනව අරගෙනද වැඩෙන්නේ? පස පඨවි රසංච ආගම්ම සිනේ හංච තතු උභය, පෘථුවි රසයත් ඒකේ සාරයත් වතුරත් අරගෙන තමයි මේක හටගන්නේ. ඒවං කන්දාච ධාතුයෝච ච ආයතනායිමේ, ඒ විදිහට මේ පංච උපාදානස්කන්ධය කියන එකත්, ඒවං කන්දාච ධාතුයෝච පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතෝ ච ආයතනායිමේ, මේ ආයතන හයත් හේතුම් පටිච්ච සම්භූතා, හේතු නිසා හටගන්න දේවල්, හේතු බංගා නිරුච්චති, හේතුව නැති වෙච්ච ගමන් මේක නැති වෙලා යනවා. පින්ගන්නේ එහෙම ජීවිතයක් අපිට තියෙන්නේ. හැබැයි අපිට අදහසක් තියෙනවා. මොකද්ද? මේ මම, මේ මගේ, මේ මගේ ආත්මය කියලා අපිට අදහසක් තියෙනවනේ. දෙම එහෙම නැහැ කියන්න අපිට බෑ. අපි චුට්ටක් කල්පනා කරලා බැලුවොත් එහෙම මේ මම කියලා හිතාගෙන ඉන්න එකේ මොනවාද තියෙන්නේ කියලා ඇත්ත ඇති සැටියෙන් දකින්න උත්සාහ කරොත් අන්න ඒකේ නා යථාර්ථය දකින්න උත්සාහ කරන කෙනෙක්. දැන් අපි හිතාගෙන ඉන්නවා මේ අඩි 6ක් විතර, පහමාරක් 6ක් උසට මේ හොඳට ඉන්නේ කවුරු කියලාද? කවුරු කියලාද? මම කියලා. දැන් ඔය මම කියන එකට කෑම ටික නැති වුණොත් මොකද වෙන්නේ? ආ? මොකද වෙන්නේ? මම කියන එක ඉවරයි. වතුර ටික නැති වුණොත් මොකද වෙන්නේ? මම කියන එක ඉවරයි. ආන් අපි ඔක්කොම මේ අර පොළවෙන් පැලේ වතුරයි රසයයි අදිනවා වගේ මේ ලෝකයෙන් උර උරා තමයි ඉන්නේ. එතකොට ඒ එක පැත්තක්. මේක ඇතුලේ මොනවාද තියෙන්නේ? මේක ඇතුලේ මොනවා තියෙන්නේ? මං කලින් කිව්වේ කේසා, ලෝම, නකා, දන්ත, තචු, මන්සං, නහාරු, අට්ටි මිජ්ජා, වක්කං, හදයන්, යකනං, කිලෝමකං, ඔය ටික තමයි තියෙන්නේ. කෙස් තියෙනවා, දැන් අපි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ වදාළ මේක හරියට බලන්න කියලා. කොයි වගේද? ගෝණියක් තියෙනවා දෙපැත්තෙම කට තියෙන. දෙපැත්තෙම මොකද්ද තියෙන්නේ? ගෝණියේ කට තියෙනවා. කටවල් දෙක ගැට ගහලා ඇතුළට පුරවලා තියෙනවා. එක දාත්‍යක ධාන්‍ය නෙමෙයි. නොයෙක් ජාති වලින් ධාන්‍ය ගොඩාක් මේකට පුරවලා තියෙනවා. ඇස් තියෙන මිනිසෙක් මොනවා තියෙන කෙනෙක්ද? ඇස් තියෙන මිනිසෙක් මේ මල්ලේ කට ගලවනවා කියනවා. ගලවලා අර ධාන්‍ය ටික එළියට හලනවා. හලලා මේවා මුං, මේවා මෑ, මේවා තල, මේවා හාල් කියා මේ මල්ලේ තියෙන ඇට ටික ගොඩවල් වලට වෙන් කර කර බලනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ විදිහට මේක හොයන්න කියනවා. මොකද්ද හොයන්න කියන්නේ? මේ තමන්ගේ ජීවිතේ තමන්ය කියලා හිතාගෙන ඉන්න එක හොයන්න කියනවා. බෙද බෙදා හොයන්න ගියාම මොකද්ද පේන්නේ? මම කියලා ගන්න දෙයක් මේකේ තියෙනවද? මේකේ මම කියලා ගන්න දෙයක් නැහැ. මේක මගේ කියලා දකින්න දෙයක් නැහැ. මේක මගේ ආත්මයේ තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් ගිය කියලා බලන්න පුළුවන් දෙයක් මේක නෑ පින්වත්නි. එහෙම දෙයක් තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අදුතරමින් ඉදිකටු තුඩක පමණ හෝ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් මේ ලෝකේ තියෙනවා නම් මේ ලෝකේ දසදහස ලෝක ධාතුවේ අනන්ත සක්වලේ තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් ඉදිකටු තුඩක දෙයක් තේන්නද කියන එක. තිබුණොත් නම් මහණෙනි නිත්‍ය දෙයක් තිබුණොත් සසර දුකින් එතර වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියන. ඉදිකටු තුඩක පමණවත් දෙයක් නැති හින්දා තමයි කියනවා මහණෙනි මේ තෘෂ්ණාව තියෙන එක අතහරින්න පුළුවන්. මේ ලෝකේට තියෙන මේ බැඳීම අතහරින්න පුළුවන් අන්න ඒ නිසයි කියනවා. ඇයි? අනිත්‍ය දේ අවබෝධ කරපු නිසා. මේකට මේ ලෝකෙට බැඳිලා තියෙන්නේ පින්ගන්නේ අපි වෙන මොකකින්වත් නෙමෙයි. මොකෙන්ද? සිතිවිල්ලකින්. දැන් මගේ ස්වාමියා කියනවා, මගේ බිරිඳ කියනවා නේද, මගේ දරුවා කියනවා. ඒ හැම තැනම තියෙන්නේ මොනවාද? සිතිවිල්ලකින් අදාගත්තු අදහසක් තියෙන්නේ. ඒ අදහසේ තියෙන යථාර්ථය දන්නේ නැති හින්දා තමයි අපි මේ පැටලිලා ඉන්නේ. එතකොට මේක මේ වගේ එකක්. අපිට ඒක අපි ආපස්සට හැරිලා බලන්න කැමති නෑ. ඊගාවට දේශනා කරනවා ඒවං කන්දාච ධාතුයෝච ච ආයතනායිමි. අපි කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද? බෙදලා තව විදියකින් බැලුවොත් එහෙම ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, කය, මනස. දැන් ඔබෙන් ඔබ ගොඩාක් දෙනෙක් අහනවා ස්වාමීන් වහන්සේ හිත තියෙන්නේ කොහෙද කියලා අහනවා. ගොඩක් දෙනෙක් අහනවා නේද? මං ඔබෙන් අහන්නම් ප්‍රශ්නයක්. දැන් හිත තියෙන්නේ කොහෙද කියලා අහන්නේ හිත තියෙන තැන පේන්නේ නැති හින්දානේ නේ. කන කොහෙද තියෙන්නේ? කන තියෙන්නේ කොහෙද? දැන් ඔබට හිතෙන ඇද මේ හාමුදුරුව කන තියෙන තැනවත් දන්නේ නැතුවද බන කියන්නේ කියලා? මං අහන්නේ දැන් ඔබ කන කියන එක තියෙන්නේ මෙතනද? මෙතනින් කොච්චරක් ඇතුලෙන්ද? සෙන්ටිමීටරයක්, දෙකක්, තුනක්, කොහෙද තියෙන්නේ? කලින් ඉතින් අහලා ඉගෙන ගත්තු හින්දා කියාවි නේද? පින්න්නේ මේ ඔක්කොම හේතු හින්දා හටගන්නේ ඒවා. හේතු නැති වෙද්දී නැති වෙන ඒවා. දැන් අපේ මුලාවේ ධර්ම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයාට පැටලිලා ඉන්නවා කියන මාකාර ගොඩකින්. එකක් තමයි කියනවා අනිත්‍ය නিত্য සංඥාව. මේ අනිත්‍ය දෙයක් තියෙන්නේ ඒ වුණාට තියෙනවා කියලා හැමදාම තියෙනවා කියලා අදහසක් තියෙනවා කියන. ඒකට කියනවා මොකද්ද? අනිත්‍ය නিত্য සංඥාව. ඊගාවට කියනවා අනත්තේ ආත්ම සංඥාව. තමන්ට ඕන විදිහට පවත්න්න බැරි එකක් මෙතන තියෙන්නේ. තේන්නද? හැබැයි හිතාගෙන ඉන්නවා කියනවා මට ඕන විදිහට තියාගන්න පුළුවන් යේ කියලා. ඊළඟ එක දේශනා කරනවා අසුබේ සුභ සංඥාව. අසුබ මේක දිගහැරලා දුන්නොත් එහෙම අතින්වත් අල්ලන්න කැමති නැති එකක් මේ තියෙන්නේ. ඒ වුණාට ෂෝක් කියලා හිතාගෙන ඉන්නවා කියනවා. තේන්නද? එතකොට මේ විදිහට පැටලිලා ඉන්න අපිට මේක හොයාගන්න බෑ පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන වේදල්ල සූත්‍රයේ මේ ලෝක සත්‍යය මේ පාවිච්චි කරන අංග ටිකක් තියෙනවා. ඕක තමයි ලෝක කියන්නේ. ඇහැට රූප පේනවා, කනට සද්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා, හිතට හිතවිලි හිතෙනවා. මුළු සමස්ත ලෝකෙම කියන්නේ පින්වන්නේ ඔච්චරයි. තේන්නද? ඔබ මේ ලංකාවට ගියත් තියෙන්නේ ඇහැට රූපේ, කනට සද්දේ, නාසයට ගඳ සුවඳයි, දිවට රසයි, කයට පහසයි, සිතට සිතුවිලි. ඔබ එද්දි සිංගප්පූ වලින් බැස්සත් තියෙන්නේ මොනවාද? ඇහැට රූපේ, කනට සද්දේ, නාසයට ගඳ සුවඳයි, දිවට රසයයි, කයට පහසයි, සිතට සිතුවිලි. ඔබ මෙහි ඇවිල්ලා හිටියත් තියෙන්නේ මොනවාද? ඇහැට රූපේ, කයට කනට සද්දේ, නාසයට ගඳ සුවඳයි, දිවට රසයයි, කයට පහසයි, සිතට සිතුවිලි. ඒක ලෝකය කියන්නේ මොකටද ඔබ එහෙනම්? ලෝකය කියන්නේ මොකද්ද? තම තමන්ගේ ලෝකය කියන්නේ වින්වන්නේ ඔච්චරයි. ඔයිට වැඩිය ලෝකයක් නැහැ. එතකොට ඔක්කොම ඉන්නේ එක ලෝකෙද? ඔක්කොම ඉන්නේ එකම ලෝකෙද? නෑ. මේ තථාගත සවිසත් ධර්මයේ පින්ගන්නේ මේ අසුතවත් පුතක්ජන විදිහට මේ අර ලෝක බෝලේ හිර වෙන එකක් නෙමෙයි. මේක ලෝකයෙන් එතර වෙන එකක්. ඒ ලෝකයෙන් එතර වෙනවා කියන්නේ මේ පෘථුවියෙන් උඩට යන එක නෙමෙයි. ඒ ලෝකයෙන් එතර වෙනවා කියන්නේ මේ ඇසට රූපෙත් එක්ක බැඳිලා මේ සකස් වෙන ලෝකයක් තියෙනවා. ඒකෙන් ඈතර වෙනවා කියන එක. කනන්ත සද්දෙත් එක්ක බැඳිලා සකස් වෙන ලෝකයක් තියෙනවා. ඒ සකස් වෙන එකට තමයි අපි රැවටෙන්නේ මොකක් කියලාද? මම කියලා. නාසයට ගඳ සුවඳක් දැනිලා සකස් වෙන ලෝකයක් තියෙනවා. ඒ ලෝකයට තමයි අපි රැවටෙන්නේ මම කියලා. දිවට රසය දැනිලා සකස් වෙන දෙයක් තියෙනවා. ඒ සකස් වීමට තමයි රැවටෙන්නේ මම කියලා. ඒ සකස් වෙන්නේ මොනවාද කියලා මං කියලා දෙන්නම්. සකස් වෙන්නේ පින්වත් මෙච්චරයි. සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් සකස් වෙනවා. සැප හෝ දුක හෝ උපේක්ෂාව හෝ කියන වේදනා තුනෙන් එකක් සකස් වෙනවා. සංඥාව කියන හඳුනා ගන්නවා කියන කාරණේ සකස් වෙනවා. චේතනාව කියන කර්මය කියන භවය කියන කාරණේ සකස් වෙනවා. ඔය රූප සකස් වෙන රූපයත් සකස් වෙන වේදනාවත් සකස් වෙන සංඥාවත් සංඥාව කිවි හඳුනා ගන්නවා කියන එකත් සකස් වෙන චේතනාවත් දැන ගන්නවා කියන කාරණේ සකස් වෙනවා. ඒ දැන ගන්නවා කියන එකට තමයි කියන්නේ විඥානීය විඥානීය කියලා. සකස් වෙන්නේ වින්වත් නෙච්චරයි. හැබැයි අපිට හිතෙනවා අපිට පැණි රහක් දැනුණා, අපිට තිත්ත රහක් දැනුණා. ලස්සන රූපයක් පෙනුණා, කැත රූපයක් පෙනුණා. ගමේ හොඳ ගඳ සුවඳක් දැනුණා, නරක ගඳ සුවඳක් දැනුණා. එහෙම අපිට හිතෙනවා. හැබැයි ඇහැට රූපේ විතරයි. ඉතුරු ඔක්කොම අපි ගොඩනගාගත්තු ඒවා. අර සකස් වෙන දෙයට ගහන ලේබල් අනිත් ඔක්කොම. තේන්නද? සකස් උනේ රූප සද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ විතරයි සකස් වෙන්නේ. ඒ පහට අපි අපිට අපේ මෝඩකමේ හැටියට ඕන ඕන විදිහට ලේබල් ටිකක් ගහ ගන්නවා. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේදල්ල සූත්‍රයේ තියෙනවා මේ ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, සිතට සිතුවිලි. මේ හය එකිනෙකා කවදාකවත් පටලවා ගන්නේ නැහැ. මේක පැටලෙන්නේ නැහැ. ඔබට පුළුවන්ද මේ ඔබට ශබ්දයක් අහන්න ඕන නම් ඔබ දික් කරන්නේ මොකද්ද ඒ පැත්තට? කනනේ. ඇහැ හරවන සිරිතක් තියෙනවද? තියෙනවද? නෑනේ. ඔබට දිව රසයත් බලන්න ඕනේ නම් නහය ඔබන සිරිතක් තියෙනවද? එහෙම තියෙනවද? නෑනේ. ඔබ බලන්නේ මොකද්ද? ඒකේ දිවයේ තියලා තමයි බලන්නේ. මේ එකක්වත් පින්වන්නේ එකකට එකක් කවුරුවක් පටලවා ගන්නේ නෑ. මේ ඇහැ කවදාකවත් පැටලිලා සද්දහන්න යන්නේ නැහැ. නාසයට ගඳ සුවඳ දැනෙනවා මිසක් පාස දැනෙන්නේ නැහැ. දිවට රස දැනෙනවා මිසක් දිවට මේ ගඳ සුවඳ දැනෙන සිරිතක් නැහැ. කයට පහස මිසක් පහස කියන්නේ මේ දෙකක් ඇතිල්ුණාම දැනෙන එකක් තියෙනවනේ. තේන්නව නේද? ඒකට කියනවා පහස කියලා. ඒක පැටලෙන්නේ නැහැ. දෙන්නද? දැන් අපි කිව්වොත් එහෙනම් මම ඔබෙන් කලින් ප්‍රශ්නයක් ඇහුවා කන තියෙන්නේ කොහෙද කියලා ඇහුවානේ. දැන් ඔබ කියනවා කන තියෙන්නේ හවල් තැන කියලා. අපි අත ගාලා බැලුවා කියමුකෝ. ඔබට දැනෙන්නේ අත කෑවොත් සද්දයක්ද පහසක්ද? පහසක්නේ. එතකොට ඔබ අත ගාලා තියෙන්නේ කනද? ඔබ අත ගාලා තියෙන්නේ කනද? එහෙනම් කන කියන්නේ අත ගන්නවත් පුළුවන් එකක් නෙමෙයි පින්වත්නි. ඇයි කයට විතරයි පහස දැනෙන්නේ? දැන් අපි කියනවා නහය අල්ලනවා කියලා. යථාර්ථයක් හැටියට ගත්තම අල්ලන්නවත් පුළුවන් එකක් නෙමෙයි තියෙන්නේ. ඇයි ඇල්ලුව මොකද්ද දැනෙන්නේ? ගඳ සුවඳක්ද පහසක්ද? පහසක්නේ දැනෙන්නේ. දැන් දිව තියෙනවද? හා? දිව තියෙනවද? දැන් අහපුවම මොකද්ද කලේටක් ගාලා? තියෙනවද කියලා බැලුවනේ. කොහොමෝ බැලුවේ? උඩු තල්ලට හරි යට තල්ලට හරි දත් ටිකට හරි තද කළා. නේද? එහෙම නේ බැලුවේ. එතකොට දැනුනේ රසයක්ද පහසක්ද? පහසක්. එහෙනම් ඔබ කල්පනා කරන්නේ ඔබ හිතාගෙන හිටියේ මෙච්චර කල් හිත තියෙන තැන විතරයි දන්නේ නැද්ද කියලා? ඔබ අනිත් ටික තියෙන තැනක් දන්නේ නැහැ. එතකොට කල්පනා කරලා බලන්න. නමුත් එහෙම ඒවා අපිට නැද්ද? කන කියලා එකක් අපිට නැද්ද? තියෙනවා. ඒ කනවනාහි හේතුපටිච්ච සම්භෝතං හේතු බංගා නිරුච්චති. හේතු හටගත්තාම කන හටගන්නවා. හේතුව නැති වෙච්ච ගමන් කන හේතු භංගා නිරුච්ඡති. ඒ හේතුව නැති වෙච්ච ගමන් අරක නැති වෙලා යනවා. දැන් ඔබ දැකලා තියෙනවද චූටි ළමයි ඉපදුනාම අම්මට දැනගන්න ඕන කන් තියෙනවද නැද්ද කියලා, කන් ඇහෙනවද නැද්ද කියලා? මොකද්ද කරන්නේ? පොඩි ගෙජ්ජි ටිකක් හරි මොකක් හරි අරගෙන එක පැත්තකින් තියලා හොලෝල බලනවා. එතකොට මොකද වෙන්නේ? දරුවා ඒ පැත්තට හැරෙනවා නම් හිතනවා කන් ඇහෙනවා කියලා. ඇයි අපි දරුවාගේ හැම තීරණය කරන්නේ කන තියෙනවද නැද්ද කියලා? අපිටත් සද්ද ඇහෙන්නේ නැත්නම් කන තියෙනවද නැද්ද කියලා හොයාගන්න බැරි හින්දා පින්වත්නි. ඔබට පුළුවන්ද ඔබට කිසිම සද්දයක් ඇහෙන්නේ නැත්නම් කන තියෙනවා, ඔබේ කන තියෙනවා කියලා හොයාගන්න පුළුවන්ද? දැන් අල්ලලා බැලුවට තේරෙනවද? අන්න හොඳ කාරණාව. දැන් ඔබට කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. අපි එහෙම හිතමුකෝ. දැන් ඔබට අල්ලලා බැලුවට අල්ලලා බලලා කියත හැකිද කන තියෙනවා මට කියලා, කන් තියෙනවා කියලා කියත හැකිද? බෑ වින්වත්නි. එහෙනම් කන කියන එක පණවන්න, කන කියන එක තීරණය කරන්න සද්දේ කියන එක නැතුව බෑ. දැන් අපි හිතමු ඔබට නහය තියෙනවාද කියලා, මගේ නහය වැඩ කරනවාද තියෙනවාද කියලා දන්නේ නැහැ. කිසිම ගඳ සුවඳක් දැනෙන්නේ නැහැ. ඔබට කියත හැකිද මට නහයක් තියෙනවා කියලා? පුළුවන්ද කියන්නේ? බෑ. ආන් එහෙමනම් නහය කියන එක පණවා ගන්න වෙන්නේ ගඳ සුවඳ කියන කාරණේත් එක්ක. ගඳ සුවඳ කියන කාරණේ නැතුව නහය පණවන්න පුළුවන් නම් මෙච්චර දුරකින් මේක තියෙන්නේ කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. එහෙම එකක් මේකේ නැහැ. තේන්නවද? හේතු හින්දයි යමක් සකස් වෙන්නේ. හේතුව නැති වෙච්ච ගමන් මේක හේතු හොයන්න තියෙනවද නැද්ද කියලාවත් හොයාගන්න බෑ. දැන් අපි හිතමු අපිට මේ ඇහැට රූප පේන හින්දා අපිට ලෝකයක් සකස් වෙනවා. කනට සද්ද ඇහෙන හින්දා අපේ ලෝකයක් සකස් වෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනකොට අපිට ලෝකයක් සකස් වෙනවා. දිවට රස දැනුනම මොකක්ද ලෝකයක් සකස් වෙනවා. කයට පහස දැනුනම ලෝකයක් සකස් වෙනවා. හිතට සිතුවිලි දැනුනම ඇති වුනාම ලෝකයක් සකස් වෙනවා. ඒ සකස් වෙච්ච දේ තුල තියෙන්නේ මොකද්ද කියලා බැලුවොත් එහෙම මොනවාද තියෙන්නේ? දැන් අපි මෙහෙම හිතමු. හරි. ඔබට සද්දයක් ඇහුන ගමන් ඒ සද්දේ කියන්නේ පින්වන්නේ සතර මහා ධාතු. සද්දේ කියන්නේ මොකද්ද? සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. දැන් මේක සතර මහා ධාතු. මේ අත සතර මහා ධාතු. මේ දෙක හැප්පුණා මොකක්ද ආවේ? සද්දයක් ආවනේ. ආව නේද? මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් ඒක. එතකොට ඒකයිති රූප උපාදානස්කන්ධේට. සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. දැන් ඔබ කියනවා කන තියෙනවා කියලා. දැන් මේ සද්දෙද්දිම ඔබට හඳුනා ගැනීමක් තියෙනවද නැද්ද? තියෙනවා. මේකට මම තට්ටු කරනවා. ඔබට කිසිම හඳු එතකොට මේ සත්‍ය පිට වෙනවා. තේන්නද? හැබැයි ඔබට කිසිම හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ නැත්නම් තේන්නවද කියන එක? ඔබට කියන්න පුළුවන්ද මට ඇහෙනවා කියලා? මට කනක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. එතකොට පින්වන්නේ මේකට තට්ටුව වැටෙද්දිම සතර මහා ධාතුන්ගෙන් සිද්ධ වෙන්න ඕන දේ සිද්ධ වෙලා ඉවරයි. හඳුනා ගන්නවා කියන කාරණේ සිද්ධ වෙලා ඉවරයි. මේකට තට්ටු දැන් අපි හිතමු, අපිට සුදුරු ගීතයක් ඇහුනොත් මොකද්ද ඇතින්නේ? සතුටක්. අමිහිරි සඳහඬක් ඇහුනොත් ඇති වෙන්නේ දුකක්. දැන් මේකෙ සතුටකුත් නැහැ, දුකකුත් නැහැ. ඔය තුනම අයිති වෙන්නේ වේදනාවට. දෙන්නද? ඔය තුනම අයිති වෙන්නේ මොකටද? වේදනාවට. එතකොට කනට සද්දයක් ඇහෙනවා කියද්දිම හඳුනා ගැනීමක් තියෙනවා, වේදනාවක් තියෙනවා. ඔබට කියන්න පුළුවන්ද මගකින් ඇහෙන් රූප බැලුවට මට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ කියලා? බෑ. ඇයි? සතුට කියන්නේත් වේදනාවක්, දුක කියන්නේත් වේදනාවක්, මධ්‍යස්ත කියන්නේත් වේදනාවක්. එතකොට ඒකක් තියෙනවා. මේ කනට සද්දය ඇහෙනවා කියද්දිම ඔය තුනම තියෙනවා. තව එකක් තියෙනවා. රූපේ තිබුණා, වේදනාව තිබුණා, හඳුනා ගැනීම තිබුණා. මේක ගැන චේතනාවක් පහළ වෙන්නේ නැද්ද? මේක දැන් තට්ටුව දාද්දිම චේතනාවක් තියෙනවද නැද්ද? තියෙනවා. මොකද්ද සද්දයක් කියලා චේතනාවක් තියෙනවා. අහවලාගේ හඬ කියලා එක්ක සද්ද ඇහෙද්දිම චේතනාවක් තියෙනවා. හඳුනා ගැනීමක් තියෙනවා. හඳුනන්නේ නැත්නම් ඒ සද්දේ හඳුනන්නේ නැහැ කියලා හඳුනා ගැනීමක් තියෙනවා. හඳුනන්නේ නැහැ කියලා චේතනාවක් තියෙනවා. දෙන්නද? එතකොට රූපයක් තියෙනවා. වේදනාවක් හටගත්තා. සංඥාවක් හටගත්තා. චේතනාවක් හටගත්තා. ඔය රූපයයි වේදනාවයි සංඥාවයි චේතනාවයි කියන හතරම අපි දැනගත්තා. ඒ දැනගන්නවා විජානාති විජානාතිකෝ ආඋසෝ තස්මා විඥානන්ති උච්චති. දැනගන්නවා දැනගන්නවා කියන කාරණේට තමා කියනවා විඥානය විඥානය කියලා දේශනා කරන්නේ. එතකොට ඔය කාරණා ටිකත් මෙතන තියෙනවා. එතකොට ඇහෙන් රූප බලද්දි, කනෙන් සද්ද අහද්දි, නාසයෙන් ගඳ සුවඳ දැනෙද්දි, දිවට රස දැනෙද්දි, කයට පහස දැනෙද්දි, සිතට සිතුවිලි දැනෙද්දි හටගන්නවා නම් හටගන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඒවං කන්දාච ධාතුයෝච ච ආයතනා ඉමි. ඔය විදිහට ස්කන්ධයන් හටගන්නවා කියනවා. ඒ ඔක්කොටම අර සතර මහා ධාතුන් උදව් කරනවා. ඔය ටිකට තමයි කියන්නේ මගේ ඇහැ කියලා, මගේ කන කියලා. දැන් ඔබ කීවනේ කලින් එහෙම හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ නැත්තම් මට මගේ කන කියලා එකක් පනවන්නේ බෑ. මෙතන හඳුන් කූරප්පත්තු කරපුවම උඹට සුවඳ දැනෙන්නේ නැත්තම් මට නහයක් තියෙනවා කියලා කතා කරන්න බෑ. හැබැයි ඒ සුවඳ දැනෙනවා කියන කාරණේ ඔබ කියාවේ හඳුන් කූරු සුවඳ, මල් සුවඳ, අර සුවඳ, මේ ගඳ කියලා. හැබැයි එතන තියෙන රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක්. ඔච්චරයි තියෙන්නේ. එතකොට මේ පහ අපි ආයතන හය පාවිච්චි කරද්දී හටගන්නේ මොනවාද? පංච උපාදානස්කන්ධේ. මේකට පින්වන්නේ අපි රැවටිලා ඉන්නවා. මේ තමා කවුද? සාර ගර්භ මම කියලා. හැබැයි මෙතන මේ මම ඉඳලා කරන වැඩක්ද මේකේ තියෙන්නේ? නෑ. මේකේ තියෙන්නේ හේතු හටගද්දී හටගන්න, ඒ හේතුව නැති වෙද්දී ආයේ බිඳ වැටෙන එක. හැබැයි මේක නතර වෙන්නේ නෑ. නතර වෙන්නේ නැතිවින් වන්නේ මේකට පැලේ පැලවෙන්නද අවශ්‍ය කරන වතුර අපි දානින්ද. මොකද්ද වතුර? තණ්හාව තමා කියනවා වතුර. මේකට වතුර දාන තාක් අපි මේ හටගන්න ස්වභාවයේ වැඩ කරනවා. මේ හටගන්න ස්වභාවය ආයි ආයි වැඩ කරනවා, නතර වෙන්නේ නැහැ. දැන් අපිට හිතෙන්නේ අපි මෙලව ඉන්නවා පරලොව යනවා කියලා. යන්න දෙයක් නැහැ පින්වත්නි. මේ දැන් අරමුණෙන් අරමුණට මේ බැඳි බැඳි යන ස්වභාවය තියෙනවා නේද? මේකම තමයි මේ මොහොතේ සිද්ධ වෙන්නේ. ආයි යන්න දෙයක් නැහැ. හැබැයි පසුබිමේ තව ගොඩාක් වැඩ කරනවා දේවල්. ඒ තමයි කර්ම. කර්ම විපාකෝ අතිංචියෝ. කර්මයේ විපාක දෙන ආකාරයේ අතිංචයයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඒ කියන්නේ ඒ කර්ම විෂය, දැන් අපි කලින් මාර්යා ගැන කතා කළානේ නේද? මාර විෂය අතිංචයයි කියලා වදාලා හිතන්න එපා කිව්වා, උමතු වෙනවා කිව්වා. බුද්ධ විෂය අතිංචයයි කියලා වදාලා හිතන්න එපා කිව්වා, උමතු වෙනවා කිව්වා. ලෝක විෂය අතිංචයයි කියලා වදාලා හිතන්න එපා කිව්වා, උමතු වෙනවා කිව්වා. හැබැයි කර්ම විෂය නෙමේ අතිංචය, කර්ම විපාක. කර්ම විපාකෝ අතිංචියෝ. කර්මයේ විපාක දෙන ආකාරය අතිංචයයි කිව්වා. හිතාගන්න බැරි දෙයක් හිතන්න එපා කියලා වදාලා උමතු වෙනවා කිව්වා. එතකොට මේ මොහොතේ සිද්ධ වෙන්නේ මේ පංච උපාදානස්කන්ධයේ පහළවීම, නාම රූපයන්ගේ බැස ගැනීම. ඒක නොයේ පරයයන් කතා කළ තැකේ. අපි මැරෙන මොහොතේ සිද්ධ වෙන්නේ මේ ඇති වෙමින් නැති වෙමින් යන එකම තමා. හැබැයි එතකොට මේක පවත්වන්න පුළුවන් ආයුෂය ඉවරයි. මේක පවත්වන්න පුළුවන් උණුසුම ඉවරයි. මේක පවත්වන්න පුළුවන් කාලය ඉවරයි. කර්මයේ විසින් කර්ම විපාකය සකස් කරලා දෙනවා. ආයේ මේක දිගට කරගෙන යන්න. ඒක සමහරලාට අහස වෙන්න පුළුවන්. ඒක සමහරලාට නිරේ වෙන්න පුළුවන්. ඒක සමහරලාට දෙව්ලෝ වෙන්න පුළුවන්. ඒක සමහරලාට සතෙකුගේ බඩ ඇතුළේ ඉපදුනා වෙන්න පුළුවන්. කර්ම විපාකයේ එක පැත්තකින් උදව් කරනවා. තණ්හාව තව පැත්තකින් වතුර දානවා. මේක තණ්හාව නමත ගන්න පුළුවන් නම් අපිට පහන් සිල නිවුණා වගේ ආයේ කොහෙවත් පීඩන්නේ නැතුව ඒක නිවිල යනවා. එතකොට පින්ගන්නේ මේ දහම තාම, මේ හේතුඵල දහම තාම මේ ලෝකයේ කතා කරනවා. මේ බුදුරජාණන් වහන්සේ වදාළ මධ්‍යම ප්‍රතිපදාව තාම මේ ලෝකයේ තියෙනවා. පින්ගන්නේ මේක සදාතනික දෙයක් ඇත කියලා ගත්තත් හිර වෙනවා. සදාතනික දෙයක් නැත කියලා ගත්තත් හිර වෙනවා. ඇත කිව්වත් මොකද වෙන්නේ? හිර වෙනවා. නැත කිව්වත් මොකද වෙන්නේ? හිර වෙනවා. මේකේ මැදින් රිංගල යන්නයි තියෙන්නේ. මොන දෙක මැදින්ද? ඇත කියන අන්තය එක අන්තයක්, එක කෙලවරක්. නැත කියන එක තව කෙලවරක්. මේ දෙක මැදින් රිංගන්න තියෙන්නේ. හේතුවක් හටගත්තාම ඵලයක් තියෙනවා. ඉති මස්මින් සති ඉදං හෝති, මෙය ඇති කල්හි මෙය වේ. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති, මෙය උපදිද්දි මේ උපදී. ඉමස්මින් අසති ඉදං නහෝති, මෙය නැති කල්හි මෙය නැත. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති, මෙය නිරුද්ධ වන විට මෙය නිරුද්ධ වේ. ඒක මේ වගේ පින්ගත්නේ. ඉර පායත්ති ගහක් තියෙනවා නම් හෙවණැල්ල වැටෙනවා කියන එක සිද්ධ වෙනවාද නැද්ද? සිද්ධ වෙනවා. ඒකට ආයේ අතරක් තියෙනවද? ඉර පායපුවම ගහ තියෙනවා නම් හෙවණැල්ලක් වැටෙන්න ඉර පායලා යම් මොහොතක් ගත වෙනවද? නෑ. මේ ඇතිකල්ලි මෙය වේ කියන හේතුව හටගනිද්දිම ඵලය නැගිටිනවා කියන සිද්ධිය ධර්මතාවයක් පින්වත්නි. ඉර බහැපු ගමන් ආයි මොහොතක්වත් ඒක ඉතුරු වෙන්නේ නැතුව ඉවර වෙලා යනවා. දැන් මේ ලයිට් එකක් තියෙනවා, මං අතහල්ලපුවම හෙවණැල්ල වැටෙනවා. මේ කාරණාවලින් එකක් අතුරුදහන් වෙච්ච ගමන් හෙවණැල්ල තියෙනවද? මොහොතක්වත් ඉතුරු වෙන්නේ නැතුව ඒක ඉවර වෙලා යනවා. ඒක කියන්නේ මොකක් වුණාද? නිරුද්ධ වෙලා ගියා කියලා. එහෙම ධර්මතාවයක් පවතින අපේ ජීවිතය හේතු පටිච්ච සම්භූතං, හේතු නිසා හටගත්තු එකකට අපි රැවටිලා ඉන්නවා. මේ මම, මේ මගේ, මේ මගේ දරුවෝ, මේ මගේ ඉඩකඩම්, මේ මගේ දේපල කියලා හූල්ල හූල්ල ඉන්නවා. අපි වැඩි හරියක් කරන්නේ හූල්ලන එක නේද? ඕ සමහරුන් නම් නෑ නෑ කියනවා ඒ ලැජ්ජාවට. නෑ, හොඳට කල්පනා කරලා බලපුවම විඳෝ විඳෝ ඉන්න එක තමයි ගොඩක් දෙනෙක් කරන්නේ. බයින් තැති ගැනීමෙන් ඉන්නවා. ඇයි මේ මගේ කියලා ගත්තු ටික නැති වෙයි කියලා හිතාගෙන. හැබැයි මගේ කියලා ගත්තු එකම මුලාවක් කියලා කාටවත් තේරෙන්නේ නෑ පින්වත්නි. අන්න ඒ මුලාව අපි දුරු කරගත්තොත් අපිට සසර දුකින් එතර වෙන්න පුළුවන්. ඒක දුරු කරගන්නේ නැතුව ඉතින් ඔය පාටි දදා යන ගමන හැමදාම යන්නත් පුළුවන්. හැබැයි ඒක තියෙන්නේ සුගතිය හරහා වැටිලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මයේ යම් කෙනෙක් අවබෝධ කරගන්නවා නම් අඩුගානේ මේ මම මාගේ මාගේ ආත්මය කියලා දෙයක් මෙතන ගන්න දෙයක් නෑ කියලාවත් අවබෝධයක් ඇති කරගන්නවා නම් ඒක මේ වගේ කියලා වදාලා මහා සාගරයෙන් වතුර බිඳ 3-4ක් ඉතිරි වෙලා සාගරයේ මිඳුනා වගේ කියන. කොච්චරද ඉතිරුනේ? වතුර බිඳ 3-4යි. හිඳුනේ කොච්චරද? මහා සාගරයේ මිඳුනා කියනවා. මහණෙනි යම් කෙනෙකුට මේ ධර්මයේ තුල හිනාවෙවි හෝ අඬා අඬා හෝ මේ සීල සමාධි ප්‍රඥා වඩලා මේ ලෝකෝත්තර දහම මමයේ මාගේ මාගේ ආත්මය කියලා දෙයක් නැත කියන තැනටවත් එන්න පුළුවන් වුණොත් මේ දහම තුල මහණෙනි එයාට විඳවන්න තියෙන අර ඉතුරු වෙච්ච වතුර බින්ද 3-4 වගේ දුකක් කියනවා. කොච්චරද විඳවන්න තියෙන්නේ? ඉතුරු වෙච්ච වතුර බින්ද 3-4 වගේ දුකක් කියනවා. මහා සාගරය වගේ දුකක් එයා විඳවන්නේ නැතුව අතහැරියා කියනවා. මෙතෙන්ට එන්නේ නැතුව ඔබ යන ගමනේ ඔබට කොච්චර ඉතුරුද? ඕ ඒ මහා සාගරේ තරම් තව ඉතුරුයි. ඒ හින්දා මතක තියාගන්න මේ දහම ඇති ආයන්න ලැබෙන්නේ කලාතුරකින්. අම්මට සලකන්න තාත්තට සලකන්න කියලා නම් හැමෝම ඇවිල්ලා කියලා දේවි. අර විදිහට කරන්න මේ විදිහට කරන්න කියලා හැමෝම කියාවේ. ලෝතුරු දහම තියෙන්නේ පින්ගන්නේ ඒකට නෙමේ මේකෙන් එතර වෙන්න. හැබැයි මේක කරන්නේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේක තියෙන්නේ ප්‍රඥාවන්තයින්ටයි, දුෂ්ප්‍රඥයින්ට නෙමේ. ප්‍රඥාවන්තයා කියන්නේ මට ඩිග්‍රියක් තියෙනවද, මම ඉංජිනේරුවෙක්ද, මම දොස්තර කෙනෙක්ද, ඒක නෙමේ. ඒක ප්‍රඥාව නෙමේ, ඒක ඔබේ උද්ගත්කම. නුවණ කියන්නේ ඊට වැඩිය ගොඩාක් වෙනස් එකක්. ඉතින් ඔබට නුවණ තියෙනවා, හැබැයි ඒක පාවිච්චි කරනවාද නැද්ද කියන එක අදාළ කාටද? තමන්ට. ඒ තමන්ට තියෙන හැකියාව ප්‍රයෝජනෙට අරගෙන මේ දහම දැකගත්තොත් ඔබට ඊතරවීමක් තියේවි. මේක දැකගත්තේ නැත්නම් ඔබට සාගරයක් තරම් දුකක් ඉතුරු වෙලා තියේවි. යන ගමන යනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔබ. ශ්‍රාවකීන්ටත් භාග්‍යතුන් වහන්සේටත් තියෙන්නේ මොකද්ද? ඒ මාර්ගය පෙන්නලා දෙන එක විතරයි. ඉතින් ඒ මාර්ගයේ ගමන් කළා මේ දුක්ඛිත සසරෙන් එතර වෙන්න ඔබ සෑම සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.